මගේ දැන් වීදිය දවස් 5යි දී ගන්නවා කියලා ඉවරද දැන් දවස් 5ටම ට්‍රැක්ටර් කුලිය ගවන්න ඕනේ ඊළඟට මගේ බැංකු වල බඩු තියෙනවා අර ෆිනෑන්ස් කරලා ගොයම් කපන්න කියලා මෙතුමා කරගත්ත ඒව ගවන්න නෑ ඒවට ගෙවනවා ඒවට දඩ පොලි ගන්නවා මරණාධාර කමිටිය වලට කල්ලි ගවන්න තියෙනවා සාමාන්‍යයෙන් අපි අහිංසක මිනිස්සුන් 2 කිලෝ 2000 මොනාද කරන්නේ දැන් ගොයම් කවපු මිනිස්සු දේවල් වලට එනවා ඒ මිනිස්සුන්ට ගවන්න නෑ මේවට වග කියන්න ඕනේ කලෙවෙන්න මේ මිනිස්සු ඒ අදාළ පුද්ගල එක්කෙනෙක් වත් නැහැ නේ මේකට පිළිතුරක් දෙන්න ඒ ඉංග්‍රීසි ගේදාහය අපිට දෙක තියෙනවා. ඒක දී ගන්න විදියක් නැති නිසා දැන් දවස් 5ක් ඉඳලා මිනිසුන් මෙතන මම තවත් මිනිසු ගොඩාක් මෙතන මේ ටැග් ගහනවා කන්න බොන්න මිනිසුන්ට වෙලාවට ගෙදර යන්න නැහැ. මෙතන ඒ තියෙන කොට වීගිස්ල බලා ගන්න ඕනේ මිනිසුන්ට අලි ගහන ප්‍රදේශ තියෙනවා ඒ මිනිසු ගෙවල් ඉතරුව ගෙනත් බලන්න ඕනේ. අපි කියන්නේ එකසොරද දයා මහත්තයා ආවට පස්සේ 12 වෙනකම් වී ගන්න පුළුවන් නම් ඇයි අද ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒ ක්‍රියාමාර්ගයේ